ලක්ෂ දෙකක නො ඉක්මන වටිනාකමින් යු කුකස් කළ ස්වර්ණ භාණ්ඩ මත අය කරන පොලිය කපා හරිනු ඇත. අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් පිළිය රුපියල් 1596ක් වන පරිදි රුපියල් 300කින් අඩු කිරීමට මම යෝජනා කරමි.